මෙතුවම දිස්ත්‍රික්ක 22ක් තියෙනවා. අපි 22ටම අපේක්ෂක ඉදිරිපත් කරනවා. මේ වෙනකොට නම යෝජනා බොහෝ විට සකස් කළ අවසන් කරලා තියෙනවා. දැනටමත් අපි දිස්ත්‍රික්ක කීපයක නම යෝජනා පත්‍ර අවසන් කළා අවසන් කළා. ඒ දිස්ත්‍රික්ක කීපය මේ මාසේ 10 වෙනිදා නම යෝජනා බාර දෙනවා. අපි ඉතුරු දිස්ත්‍රික්ක වල නම යෝජනා 11 වෙනිදා පක්ෂ මුලස්ථානයේ අවසන් කරනවා. එම නම යෝජනා 13 වෙනිදා අනෙක් හැම දිස්ත්‍රික්ක එකටම බාර දෙන්න බලාපොරොත්තු වෙනවා.